Sadhu, sadhu, budhu, ruvana vandintai. Sadhu, sadhu, sadham namadintai. Sadhu, sadhu, sangha ruvana vandintai. Sadhu, sadhu, teruvan namadintai. ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කරගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි වන්දිමි වන්දිමි සිරි සදහම් වන්දිමි වන්දිමි වන්දිමි සංඝ රුවනද වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි සාදු සාදු පින්වත්නි ඔබට මතක ඇති අපේ රටට වැඩමකට වදාළ මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේ ඉස්සෙල්ලාම ලංකාවාසී ඒ දෙවන පෑතිස් රජු ප්‍රධාන පිරිසට දේශනා කළේ චූල හත්ති පදෝපම සූත්‍රයේ ඇත්පදය උපමා කරගෙන ඒ කියන්නේ හස්ති පාදය උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ කුඩා දිසුම තමයි දේශනා කළේ. ඒ වගේම තව දේශනාවක් තියෙනවා මහා හත්ති පදෝපම සූත්‍රය. හත්ති පද කිව්වේ හස්ති පාදය. ඇතාගේ පියවර මුල් කරගෙන වදාළ විස්තරාත්මක දේශනාවක් තියෙනවා. ඒක සඳහන් වෙන්නේ මහා හත්ති පදෝපම සූත්‍රයේ නමින්. මේ දේශනාව තමයි අද අපි අහන්නේ. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටස ඇතුළත් තිබෙන මහහත්ති පදෝපම සූත්‍රය. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇමතුවා ආවිෂ්මත් මහණෙනි කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේසර අගතනතුරු ලාභී පරම පූජනීය අග්‍රශ්‍රාවකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කවුරු වගේද සාරිපුත්ත මහරහතන් වහන්සේ? අම්මා වගේ ජනිත්‍ති. ඒවන් සාරිපුත්තු සාරිපුත්‍රයන් වහන්සේ දරුවන් බිහි කරන මව් වගේ. සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති. මහණෙනි සාරිපුත්‍රයන් ශ්‍රාවකයන්ව සෝවාන් ඵලයට හික්මවනවා. ඒක තමයි දරුවා බිහි කරනවා වගේ කියලා කියන්නේ. මොග්ගල්ලාණෝ උත්තමත්තේ විනේති. කිරියම්මා වගේ ඉතුරු මාර්ග ඵලවලට සමාධිය දිනු කරගන්නා වූ ක්‍රම ඒවා ඔක්කොම මුගලන් මහරහතන් වහන්සේ තමයි ඊට පස්සේ ශ්‍රාවකයන්ට කියා දුන්නේ. ඉතින් අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අතර ප්‍රඥාවෙන් අග්‍රේසර වූ නුවණින් දිලිසෙන බබලන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාවක් අපි ශ්‍රවණය කරන්නේ. උන්වහන්සේ ඉස්සල්ලාම දේශනා කරන උපමාවක්. මොකක්ද උපමාව? පින්වත් ආශිපතුන් වහන්ස, මේ පොළොවේ විවිධාකාර සතුන් ඇවිදගෙන යනවා. පොළොවේ විවිධාකාර සතුන් ඇවිදගෙන යනවා. මේ සියලු සතුන් අතර ඇතාගේ පාසටහන තමයි විශාල. මේ සියලු සතුන් අතර ඇතාගේ පාසටහන තමයි විශාල. ඒ නිසා මේ විශාලත්වයෙන් ඇතාගේ පාසටහනට සමාන තව සටහනක් මේ ඇවිදගෙන යන සතුන් අතර අපට නැහැ. ඒ නිසා විශාලත්වයෙන් අග්‍රයි කියලා කියන්නේ මේ හස්තියාගේ පාසටහන කියන ආහිපුතුනි. අන්නේ වගේ තමයි මේ ලෝකයේ තිබෙනවා විවිධාකාර කුසල්. ලෝකයේ තියෙනවා විවිධාකාර කුසල්. මේ කුසල් සියල්ලම චතුරාර්ය සත්‍ය තුලට තමයි එකතු වෙන්නේ. මේ ලෝකයේ තියෙනවා නම් යම්කිසි කුසල්, ඒ කුසල් හරි ලස්සනයි. ඒක ඒකේචි කුසලා ධම්මා, යම් කිසි කුසල් දහම් ඇද්ද සබ්බේතේ, ඒ සෑම කුසල් දහම්ම චතුසු වරයේ සච්චේසු සංගහං ගච්ඡanti. චතුරාර්ය සත්‍ය තුල තමයි එකතු වෙලා යන්නේ. ඒ කවර සතරකද යත් දුක්ඛ නම් වූ ආරි සත්‍ය, දුක්ඛ සමුදය නම් වූ ආරි සත්‍ය, දුක්ඛ නිරෝධය නම් වූ ආරි සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය. මේ චතුරාරි සත්‍යෙරි තමයි කියනවා ලෝකේ සියලු කුසල් ඇතුළත් වෙන්නේ. එහෙනම් සමාජය තුල චතුරාරි සත්‍ය ගැන දන්නේ නැත්තම් කුසල් ගොනු කරගන්න පිළිවෙලක් නැහැ. මොකද හේතුව, සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා අර සියලු සතුන්ගේ පාසටහන් අතර අග්‍ර වෙන්නේ ඇතාගේ පාසටහන. ඒ වගේ තමයි යම්තා කුසල ධර්ම ඇද්ද ඒ කුසල් දහම් අතර අග්‍රවන්නේ. ඒ සියලු කුසල් දහම් චතුරාර්ය සත්‍යයට ඇතුළත් වෙනවා. එහෙමනම් අපිට හරි පැහැදිලි. දැන් බලන්න, හිතලා අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ පහළවීමෙන්, ඒ වගේම සුගත ශ්‍රාවකයන් වහන්සේලාගේ පහළවීමෙන් මේ ලෝකයට ප්‍රකට වුණේ කුමක්ද? චතුරාර්ය සත්‍යයයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකට වීම තුල ලෝ සත්‍යයන් සම්මාදිට්ඨිය ඇති කරගත්තේ නැද්ද? ඇති කරගත්තා. සම්මා සංකල්ප ඇති කරගත්තා. සම්මා වාචා ඇති කරගත්තා. සම්මා කම්මන්ත ඇති කරගත්තා. සම්මා ආජීව ඇති කරගත්තා. සම්මා වායාම ඇති කරගත්තා. සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති, මේ සියලුම කුසල ධර්ම වැඩි වැඩි වැඩි ගිහිල්ලා ඒ කුසල ධර්මයන්ගෙන් සම්පූර්ණත්වයට පත් වෙන්න මේ මිනිස්යන්ට දෙවියන්ට පුළුවන් උනේම මක් නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට ශ්‍රවණය කරන්නට ලැබුණු නිසාමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා සංඝයාට, ආශ්මතනි කුමක්ද මේ දුක නම් වූ ආරි සත්‍ය? ඉපදීමත් දුකකි, ජරාවට පත්වීමත් දුකකි, මරණයත් දුකකි, සෝක වැළපීම් කායික දුක් මානසික දුක් සුසුම් හෙලීම්ද දුකකි. කැමැතු යමක් නොලැබී නම් ඒද දුකකි. මේ සියල්ල හකුලුවා කිව්වොත් පංචපාදානස්කන්ධේම දුකකි. ඔන්න දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් මේ උන්වහන්සේ අර ඇත්පියවර මුල් කරගෙන, ඒ ඇත්පියර වගේ තමයි මේ කුසල් දහම් වලට ප්‍රධාන වෙන්නේ චතුරාරි සත්‍යයයි කියලා. ඊට පස්සේ උන්වහන්සේ දැන් විස්තර කරන්න හදන්නේ කුමක් ගැනද? චතුරාරි සත්‍යයේ දැන් උන්වහන්සේ දුක නම් වූ ආරි සත්‍ය ගැන කතා කළා. එතකොට නුවණ තියෙන කෙනා ඉපදීම දුකකි කියන කැහෙනකට එයා තේරුම් ගන්න ඉපදීම දුකකි. දැන් ආරි සත්‍යයේ තියෙන විශේෂත්වය මොකද්ද? එයා තේරුම් ගන්න එක ආරි සත්‍යයක් නෙවෙයි. ආරි සත්‍ය හතරම. දුක ගැන ධර්මයට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූල වූ වැටීමක් ඇති වුණොත් එයා ඇති කරගන්නේ වැටීම දුක ගැන පමණක් නොවේ. එහෙනම් දුකේ හට ගැනීම ගැනත් එයා අවබෝධ කරගන්නවා. ඒ දුකෙන් නිදහස් වීම දුක්ඛ නිරෝධය කියන්නේ කුමක්ද කියලා අවබෝධක දුක නිරුද්ධ වෙනවා කියන්නේ මොකක්ද කියලා එයා දැනගන්නවා හරියටම. ඒ දුක්ඛ නිරෝධය දුක නිරුද්ධ වෙන්න තියෙන මාර්ගයත් දැනගන්නවා හරියටම. මේක පටලව ගන්නේ නැහැ. මේක පටල මොකද මේක පැටලෙන්න පුළුවන් හරියටම ධර්මය අහපු නැති කෙනෙකුට. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට මේ අනේ අපිට උපදින්න ඕනේ නැහැ. උපදින්න ඕනේ නැහැ කියක හිතනවා. ඉතින් උපදින්න ඕනේ නැත්තම් එයා මොකද කරන්න ඕනේ? එයා බලන්න ඕනේ මේ ඉපදීම කියන්නේ මොකක්ද? මොකක්ද ඉපදිනවා කියලා කියන්න කියලා අර බුද්ධ වචනේ ඔස්සේ එයා අවබෝධ කරගන්න කල්පනා කරන්න ඕනේ. ඊළඟට තේරුම් ගන්න ඕනේ මේක ප්‍රාර්ථනාවකින් කරන්න බෑයි. මේ දුකේ තියෙනවා විස්තර කළා. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. කැමති වන්නා වූ යමක් ඇද්ද ඒ නොලැබීම දුකයන් එතන විස්තර කරනවා. ජාති ධම්මානං ආවසු සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති. ඉපදීම ස්වභාවය කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් ඇති වෙනවා. මොකද්ද? අහෝ වතමයන්න ජාති ධම්මා අස්සාම. අනේ අපිට උපදින්න නම් ලැබෙන්න එපා. අහෝ වතමයන්න ජාති ධම්මා අස්සාම නචවතනෝ ජාති ආගච්ඡයාති. අනේ ඉපදීම අපකරා එන්න නම් එපා. එතකොට කෙනෙක් හිතන අනේ මට උපදින්න ලැබෙන්න එපා. ඉපදීම අපකරා එන්න එපා. බුද්ධ දේශනාකම නකෝ පණීතං ඉච්ඡාය පත්තබ්බං. ඒක කැමැත්තකින් පතල ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ආන් ඒ අකමැතිදී මොකද උපදින්න අකමැති. නමුත් ඒක ඇට ලැබෙනවා. ඒතර ඒක අයිතින්නේ මොකේදද? දුකට. ජරා ධම්මානං සත්තානං ආවසෝ ඒවං ඉච්ඡා උපජ්ජති. ජරාවට පත් වෙන ස්වභාවයෙන් ඉති සත්වයන්ට ආසාවක් ඇති වෙනවා. මොකද්ද? අහෝ වතමන්න ජරා ධම්මාසම්. අනේ අපිට නාකි වෙන්න එපා. අපිට ඇති වෙනවා අනේ අපිට දත් වැටෙන්න එපා. අපි ඇස් පෙනීම නැතු යන්න එපා. අපි රැලි වැටෙන්න නම් එපා. කොහොම හිතෙනවා? ඒ හිතුණට නකෝ පණීතං ඉච්ඡාය පත්තබ්බං. ඒක ප්‍රාර්ථනා කළා ලවන්න බෑ. ව්‍යාධි ධම්මානං භික්ඛවේ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති. මේ ලෙඩවීම ස්වභාවය කොටගත් උරුම කොටගත් සත්වයන්ට ඇතිවෙන ආසාවක් අනේ මට ලෙඩ වෙන්න එපෝ කියලා. ඒ වුණාට මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. නකෝ පණීතං ඉච්ඡායේ පත්තබ්බං. කැමැත්තකින් එක. මරණ ධම්මානං ආවසු සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති. මරණේ ස්වභාවයකටගත් සත්වයන්ට මෙහෙම හිතෙනවා. මොකද්ද? අනේ මරෙන්න එපා. මරණය අපි කරා එන්න එපා. ඉතින් කැමති එයා ඒව නැවිලා තියෙනවට. නමුත් එයා කැමතිදී ලැබෙන්නේ නැහැ. ඒකට තමයි යමක් කැමතිද ඒක නොලැබීමේ දුක කියන්නේ. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ධම්මානං සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති. ශෝක වැළපීම කායික දුක් මානසික දුක් සුසුම්මෙලි මුරුම කරගෙන ඉන්න සත්‍යයන්ට ඇතිවන ආශාවක් අනේ අපිට සෝකේ වැළපීම් දුක්දම නැසෙන්න එපා කියලා. නමුත් ඒව එනවා. ඒ නිසා යමක් කැමති දේ නොලැබීමේ දුක අපි හරියට තේරුම් ගන්න ඕනේ. එතකොට අර චතුරාරි සත්‍ය අහපු එකිනා මේවා අකමැතිනම් යා මොකද කරන්න ඕනේ? එයා ඒක විස්තර වශයෙන් අහලා තියෙනනේ මේ ඒකාරී සත්‍ය දුක. ඊළඟට එයා අහලා තියෙනවා දුක හටගන්නේ කොහොමද කියලා. කාම තණ්හාවෙන්, භව තණ්හාවෙන්, විභව තණ්හාවෙන්, මේ ත්‍රිවිධ තණ්හාවෙන්ම දුක හටගන්නවා. එතකොට මේක මෙයා තේරුම් ගත්තා නම් එයා කල්පනා කරන්නේ මොකද්ද? දුක හටගන්නේ යමකින්ද? ඒක නිරුද්ධ කරන්න. එහෙනම් තණ්හාව නිරුද්ධ වුණා නම් එයා දුකෙන් නිදහස්. ඒක නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා නෝනින් කල්පනා කරනකොට එයාට ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ විස්තර වෙනවා. කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි එයා පහදින්නේ. ඉතින් අපි මේ දුකට ඇලී වාසය කරනවා. දැන් ලෝක සත්වයා දුකට ඇලී වාසය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවානේ ජාති. ජාති කියන්නේ මොකක්ද? යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති උක්කන්ති අබිනිබ්බති කන්දානම් පාති භාවෝ ආයතනානම් පටිලාවෝ. ඔය ඉතින් අපිට විස්තරයක් ගන්න ලෝකී අපිට වෙන දේවල් පස්සේ යන්න ඕනේ නැහැ. ඒ ඒ සත්‍යයන්ගේ ඒ සත්‍යනිකාය තුල යම් උපතක් ඇද්ද? යම් පහළවීමක් ඇද්ද? මෞකුසක බැස ගැනීමක් ඇද්ද? ඇසකන නාසය දිවකය මන කියන ආයතන හයේ ලැබීමක් ඇද්ද? ඊළඟට උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? මේකයි ඉපදීම කියලා. යා හරියාකාර විදියට තේරුම් ගන්න ඕනි. ඒක ඔස්සේ තමයි යාට කාම තණ්හාව වැඩෙන්නේ. භව තණ්හාව භව තණ්හාවට මොකද හේතුව? යා දුක හැටියට ඒක අවබෝධ කරලා නැහැ. එතකොට යා මේ ජරාවටපත් වීම, මරණයටපත් වීම, ශෝක වැළපීම්, පංචපාදානස්කන්ධ දුක හැටියට අවබෝධ කරලා නැහැ. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ පහළ වෙලා දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ දසබල ධාරී සර්වඥන් වහන්සේ පහළ වෙලා දෙවි මිනිසුන් ඉදිරියේ පෙන්වා දෙනවා මේකෙ මිදෙන්න නම් තමන්ට ලැබිලා තියෙන තමන් අත්විඳින මේ ජීවිතය තුලින් අවබෝධ කරගන්න කියනවා දුකේ ස්වභාවය. එතකොට ඒක විග්‍රහ කර කර විග්‍රහ කර කර නුවණින් විමසන්න ඕනේ. ඇයි නුවණින් විමසන්න පුළුවන් කෙනා විතරයි ඒකට මුලාණු වෙන්න දක්ෂ වෙන්නේ. නුවණින් නොවිමසන කෙනා හැමතිස්සෙම මුලා වෙනවා. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දුක ගැන බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය උපුටා දක්වලා ඊට පස්සේ ඇයි ඒකේ අන්තිමට කියනෝනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ උපාදානස්කන්ධ පංචකේ ගැන බුදුරජාණන් වහන්සේ මොනතරම් දේශනා ප්‍රමාණයක් කළා තියෙනවාද කියලා බලන්න නම් එයා මොකද්ද කියවන්න ඕනේ? සංයුත්තනිකායේ කන්දක වර්ගයේ කියවන්න ඕනේ මොනතරම් උන්වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන ශ්‍රාවකයන්ට විස්තර විභාග වශයෙන් දේශනා කළා තියෙනවාද කියලා. ආයතන ගැන මොනතරම් දේශනාවල් තියෙනවද කියලා දැනගන්න නම් සංයුත්තනිකායේ 4 වෙනි කොටසේ සලායතන වර්ගයේ කියවන්න ඕනේ. ඉදාර තමයි තේරුම් ගන්නෙ මේ අපගේ ශාස්ත්‍රුණාසි මොනතරම් ධර්මයක් මේ දුක අවබෝධ කරගීම පිණිස මිනිස්යාට දෙවියන්ට කියා දීලා තියෙනවද කියලා. කතමේ චාවුසු පංච උපාදානස්කන්ධා. ආයුෂ්මතුනි පංච උපාදානස්කන්ධේ කියන්නේ මොකද්ද? ඒ මේකයි කියනවා. රූපෝපාදානස්කන්ධෝ රූපේනම්මු උපාදානස්කන්ධය. වේදනෝපාදානස්කන්ධෝ විඳීමනම්මු උපාදානස්කන්ධය. සංඤ්ඤෝපාදානස්කන්ධෝ හඳුනා ගැනීමනම්මු උපාදානස්කන්ධය. සංඛාරෝපාදානස්කන්ධෝ චේතනාවනම්මු උපාදානස්කන්ධේ. විඥානෝපාදානස්කන්ධෝ විඥානේනම්මු උපාදානස්කන්ධේ කියන මේ පංච උපාදානස්කන්ධයට තමයි සංක්ෂේපෙන් කියනවා. නම් සංක්ෂේපෙන් කියන්නේ හකුලුවා. මේ ඔක්කොම දුක ගැන එකට හකුලුවා කියනවා නම් කියන්න තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ දුකයි. ඊට පස්සේ විස්තර කරනවා ආයුෂ්මතුනි මොකද්ද මේ රූපේනම්මු උපාදානස්කන්ධයයි කියන්නේ. චත්තාරිච්ච මහ භූතානි සතර මහ භූත චතුන්නංච මහ භූතානං උපාදාය රූපං. සතර මහ ධාතුන්ගෙන් හටගත් රූප. රූප කියන වචනේ ඉදලා තියෙන මක් නිසාද? සතර මහ ධාතුන්ගෙන් හටගත් දේවල් වලට රූපතිටි කෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. ඔව් මහණෙනි මේ නැසී වෙනසී යන අර්ථයෙන් තමයි රූපය කියලා සතර මහා ධාතුන්ට කියලා තියෙන්නේ. මොකද අපි රූපය කියලා කියනෝනේ මේ අපිට පේන දේවල් වලටනේ. දැන් මෙතන පේන දේවල් වලට රූප කියලා කියනවා. ඒ වගේම ඔව් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් වලටත් රූප කියලා කියනවා. මොනවද මේ සතර මහා ධාතු? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු. ඉතින් මේක විස්තර කරනවා කතමාචාවස පඨවි ධාතු ආශ්පතුනි පඨවි ධාතු කියන්නේ මොකද්ද? පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිර. ඔව් තමා තුලත් පඨවි ධාතුව තියෙනවා බාහිරත් පඨවි ධාතුව තියෙනවා. මොකද්ද මේ කතමා චාවසෝ අජ්ජත්තිකා පඨවි ධාතු? මොකද්ද මේ ආයස්පතුනි? තමා තුල තිබෙන පඨවි ධාතුව. යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කාරිගතං උපාදින්නම්. මේ තමා තුල තිබෙනා වූ ගොරෝසු රලු තදගතියෙන් යුත්ත චත්‍රමා ධාතුන් හටගත්තු දේවල් මොනවද? කේසා කෙස්, ලෝමා ලොම්, නඛා නියපොතු, දන්තා දත්, තචෝ සම, මන්සං මස්, නහාරු නහරවැල්, අට්ටි ඇට, අට්ටිමිංජං ඇටමිදුළු, වක්කං වකුගඩු, හදයං හෘදය, යකනං අක්මාව, කිලෝමකං බඩදීව, පිහකං දලබුව, පප්පාසං පෙනහලු, අන්තං බඩවැල, අන්තගුණං මහබඩවැල, උදරියං ආමාශය, කරීසං අසූචි. ඒ වගේම තවත් තියෙන. දැන් මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ කෙස් ලොම් නිය දස් සම්මස් නහර ඇට ඇට මෙදුළු ආදී මේ විමසිමස බලන්න කියලා කිව්වේ වෛද්‍ය විද්‍යාව ගන්න නෙවෙයි. එතන මොකේද? අපිට සමහර විට මේකේ බඩ දිව දාල බුව කියන අපිට නොතේරෙන්න පුළුවනි. නමුත් අපිට මේ කරුණ ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන් ඉන්නේ මොකද්ද? මේවා පඨවි ධාතු. මේවා පඨවි ධාතු. මේක කියන තවත් මොනවාරි තියෙනවා නම් හරි ලස්සන වචන. යංවා පණඤ්ඤම්පි කිංචි. තවත් මොන මොනවා හරි තියෙනවා නම් ඒවත් අයිති වන්නේ ඔව් තමා තුල තිබෙනා වූ ඔව් ගොරෝසු ඒ දේවල් අයිති වෙන්නේ ආධ්‍යාත්මික පඨවි ධාතුවට. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුනාථලට කියනවා ආශ්පතුනි එතකොට තමා තුල තිබෙනා වූ මේ පඨවි ධාතුවක් ඇද්ද? බාහිර යම් පඨවි ධාත්මයේ ගොඩ නැගිලි ගස්වැල් ගහකොළ මේ ආදියක් ඇද්ද? පඨවි ධාතු රේවිසා මේ ඔක්කොම පඨවි ධාතු. ඒ නිසා හොඳට මේවේ යථා ස්වභාවය ප්‍රඥාවෙන් බලන්න කියනවා. නීතම් මම, මේවා මාගේ නොවේ. නේසුහමස්මි, මම නොවේමි. නමේසු වත්තාති, මාගේ ආත්මය මාගේ, ඒ කියන්නේ මට ආත්මයක් කියලා එකක් මේවේ නෑ. මාගේ අවශ්‍යතාවය පරිදි මට මේ දේ මිසී වේවා මිසී නොවේවා කියලා ලබන්න බෑ. ඒ විදිහට නුවණින් විමසනවා නම් එතන මේක විමසන්න කිව්වා ආධ්‍යාත්මික පටවි ධාතුවත් බාහිර පටවි ධාතුවත්. එතකොට නෝන විමසනේ මෙයාට වැටහෙන්න ගන්නවා මේක මේ මේක අනිත්‍ය දෙයක් මයි, මේක දුක් දෙයක් මයි, අනාත්ම දෙයක් මයි. එතකොට මොකද වෙන්නේ? පඨවි ධාතුයා නිබ්බින්දති. පඨවි ධාතුව පිළිබඳව එයාට අවබෝධයක් ඇති වෙලා එයාට තේරෙනවා මේ මම නිස්සාර වූ දෙයකට නේද මගේ කියලා මම මේ බැඳෙන්නේ. නොවැළෙනවා. පඨවි ධාතුයා චිත්තං විරාජේති. පඨවි ධාතුවෙන් සිත නිදහස් කරගන්නවා. ඒකින් අතාරිනවා. හොඳ ලස්සන දෙයක් තියෙන මේ හුද්දට සතර මහා ධාතු වඩපු පින්වන්ත කුල කුමාරිකාවක් හිටියා සුමේධා කියලා. අහලා තියෙනවද? බලන්න සුමේධා තෙරණියගේ ගාථා. තේරි ගාථාවේ තියෙනවා සුමේධා තෙරණිය අර ඒ රජුරෝ එයා වෙන රජ කෙනෙකුට විවාහ කරන්න බාර දීලා. දැන් ඒගොල්ලෝ එනවා සරණ පාවලා එක්ක ඉන්නේ. මෙයා මොකද කරේ? මේ සුමේධා කුමාරි උඩුමාලට ගිහිල්ලා කෙස් වැටිය කපලා පැත්තකින් තියාගෙන භාවනා කරනවා. හිතා ගන්න බෑ දැන් කාලේ. නේ? අපිට එහෙම එකක් දැන් කාලේ එහෙම එකක් සිද්ධ වුණොත් දෝකෙම කතා කරයි මහා පුදුම අසනීපයක් කියයි. ඇයි මේ ඇවිල්ලා මොකද්ද කියන රජුරෝ කියනෝනේ සුමේදාට කියනෝ රජතුමා කියනෝ හැම දෙම දෙන්නම් කියනෝ අගබිසව කරන්නම් කියනෝ. එතකොට හරි ලස්සනයි මේ ඒ සුමේදා ධර්මයේ ඉගෙන මේ බුද්ධ දේශනාවල තියෙන කරුණමයි ඒකේ තියෙන්නේ. මුද්ද ලස්සන ධර්මයේ ඉගෙනගෙන. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තියෙනවා කියන ආශිපුතුනි යම් කාලයක් කියනවා බාහිර ආපෝ ධාතුව කිපෙනවා. මොකද්ද වෙන්නේ? බාහිර ආපෝ ධාතුව කිපෙනවා කියන්නේ මොකද්ද? වහිනවා. වැහැලා වැහැලා ගම් වතුර ගලනවා. අන්තරහිතා තස්මින් සමේ බාහිරා පටවි ධාතුව. එතකොට මේ පිටේට පේන පටවි ධාතුව ඒ වෙලාවට නොපෙනී යනවා කියනවා. වැහැලා වැහැලා ගලනකොට මොකද වෙන්නේ? මුකුත් පේන්නේ ජලාශයක් වගේ පේන්නේ. අර පටවි ධාතු නොපෙනී යනවා කියනවා. කියන ඒ නිසා ආයිෂ්මතුනි මේතරම් විශාල මහපොළව පවා අනිත්‍ය වෙලා යනවා. ක්ෂය වෙලා යනවා. වෙනසී යනවා. විපරිණාමයට පත් වෙනවා. එහෙව් එකේ මේ කයක මේ කෙස් ඩිංගිත මේ දත් සල්පයක් මේ නියපොතු කීපයක් මේ හම මේ ඇටසකිල්ලක් මේවා අපේ අල්ලගෙන මේවා හරි ලස්සන මේක මේවා අල්ලගෙන අහන්තිවා මමයේ කියලා මගේ කියලා මම මේ කියලා අපි මේකට ආස කර කර ඉන්නවා කියනවා. මේකේ ආර්ථයක් තිබේද කියලා බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණතරන් ජීවිතාබෝධයකින්ද මේවා කියන්නේ. තංච ආවසෝ බික්කු ඒ නිසා අන්නේ උදවිය පරේ කියන්නේ අන්නේ උදවිය අනු අක්කෝසන්ති ආක්‍රෝශ කළොත් පරිභාසන්ති පරිභව කළොත් රෝසෙන්ති දොස් කීවොත් විහෙසෙන්ති විහෙසට පීඩාවට පත් කළොත් එතකොට මේ නිින්දා පාස කළොත් කවුරු හරි ගැරෙව්වොත් අපහාස කළොත් ගණන් ගන්න එපා කියනොත් තම පිච්චියකට උපන්නා කෝ මේ අයං සෝත සම්පස්සජා දුක්ඛා වේදනා. දැන් මේ උනේ මේකයි කියනවා. මේ කනේ ස්පර්ශයෙන් හටගත්තා වූ දුක් වේදනාවක් මේ. කනේ ස්පර්ශයෙන් හටගත්තා වූ දුක් වේදනාවක් මේ. ඒකත් හේතුප්‍රත්‍ය සහිතයි කියනවා. හේතුප්‍රත්‍ය රහිත නොවේ. මොකද්ද මේ හේතුප්‍රහිත හේතුව? පස්සම්පටිච්ච. ස්පර්ශය නිසායි කියනවා. කනයි ශබ්දයයි විඥානයේ එකතු වෙමි තියෙන නිසා නෙව මේව ඇහෙන්නේ කියන්නේ. ස්පර්ශේ ප්‍රත්‍යෙන්නේ මේක තියෙන්නේ. ඒ නිසා කනයි ශබ්දයයි විඥානයේ එකතු වෙවි තිබීම අනිත්‍යයි. එතකොට ඒ කනයි ශබ්දයයි ස්පර්ශය එකතු වෙවි හටගන්නා වූ විදීම අනිත්‍යයි. ඒ ස්පර්ශෙන් හඳුනා ගැනීම සංඥාව අනිත්‍යයි. සංස්කාර අනිත්‍යයි. විඥානේ අනිත්‍යයි කියලා හිතනකට මොකද වෙන්නේ? තස්ස ධාතා රම්මණේව චිත්තම් පක්කන්දිති. එතකොට ඒ අරමුණම ඒ ධාතු ස්වභාවයක් කියලා සිත පිහිටනවා පසීදති. ඒකේ පහදිනවා තැම්පත් වෙනවා ඒකේ සිත බැස ගන්නවා. එතකොට එයාට වැඩෙන්නේ මොකද්ද? උදර්ශනාව. එතකොට කවුරු හරි බැන්නොත් එීම අසවලාමට බැන්නේය. අසවලාමට අපහාස කළේය. අක්කුච්චිමන් අවදිමන් අජිනිමන් අහාසිමේ කීක හිටියොත් මොකද වෙන්නේ? වේරං තේසං න සම්මති. ඔවුන්ගේ වෛරය නොසන්සිදේ. හරි ලස්සනයි මේ. මොකද එහෙමනම් මේකේ පේනවා මේ එහෙනම් මේ බැනුම් නිന്ദා අපහාස මේ අලකලංචි මේ ඔක්කොම අද මේ වර්තමාන මිනිස්යාට විතර ලැබෙන එකක් නෙවෙයි. මේක මේ මිනිසත් වග පුරාම මේ මිනිස්යන්ගේ ජීවිත කතාව තුළ තියෙන සාමාන්‍ය දෙයක්. මේක මනුෂ්‍යයන්ගේ ජීවිත කතාවේ තියෙන සාමාන්‍ය දෙයක්. ඒක හිතන්නේ කියන මේ ස්පර්ශයෙන් ඇති වෙන්නේ. ඒ ස්පර්ශය අනිත්‍යයි. ඊළඟට කියනවා තංචේ ආවසෝ බික්කුම් පරේ අනිත්‍යෙහි අකන්ති අමනාපේ සමුදාචර. ඒ වගේම මහණෙනි භික්ෂුවට අනිත් උදවිය මහා නපුරු දරුණු දේවල් වලින් පවා පහර දෙන්න පුළුවන් කියනවා. පාන සම්පස්සේනපි අතිම්පයින් ගහන්න පුළුවන් කියනවා. ලෙඩ්ඩු සම්පස්සේනපි ගල් කට කැබලිත් වලින් පහර දෙන්න පුළුවන් කියනවා. දණ්ඩ සම්පස්සේනපි දඩමුගුරු වලින් පහර දෙන්න පුළුවන් කියනවා. සත්‍ය සම්පස්සේනපි ආවිද වලින් පහර දෙන්න පුළුවන් කියනවා. එතකොට මෙහෙම දනගන්න කියනවා තථා භූතෝකෝ අයං මේ ශාරීරියේ ඊජාති ශාරීරියක්මයි ගුටි කන ශාරීරියක්මයි කියලා මේක හිතන්න කියනවා මේ ශාරීරියට අතින් ගහන්නත් පුළුවන් ගල් වලින් ගහන්නත් පුළුවන් දඩමගුරු වලින් ගහන්නත් ආයුධ වලින් කොටන්න පුළුවන් ඊජාති ශාරීරියක් මේ තියෙන්නේ ඒ නිසා මෙහෙමයි කියනවා හිතන්න ඕනේ බුත්තංකෝ පණීතම් භගවතා කකචූපමෝ ආදෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කකච උපමා කරගෙන කියාපු දේශනාවක් තියෙනවානේ මේ කකච කියන්නේ මොකද්ද කියත කියත උපමා කරගෙන කියනවා මහණෙනි ඔව් මේ දෙපැත්තේ කියත අල්ලගෙන කෙනෙක්ව සොරු අරගෙන ගිහිල්ලා දෙපැත්තෙන් කපනවා නම් කපද්දි කපද්දි එයා හිත දූෂ්‍ය කරගත්තේ නැත්තම් ඔව් හිත දූෂ්‍ය කරගත්තොත් නමේසෝ තේන ශාසනකරු එයාට මේ ගෞතම ශාසනය වැඩ කරගන්න බෑ කියනවා හිත දූෂ්‍ය කරගත්තොත් ඒ නිසා හොඳට හිත වීරියේ පිහිටවා ගන්න කියනවා කකචූපම ආවාදී සිහි කරලා වීරියේ පිහිටවා ගන්න කියනවා ආරද්දං කෝපන මේ විරියං වීරිය ඇති කරගන්න කියන මොකද මොකේද වීරිය ඇති කරගන්න ඕනේ දේශය ප්‍රහාණය කිරීමට සහ මෙච්චිත රැක ගැනීමට වීරිය ඇති කරගන්න කියනවා අසල්දී නම් එතකොට හිත හැකිලිලා නැහැ කියනවා උපට්ඨිතා සති සිහිය මනාකොට පිහිටනවා මුලා නොවි තියනවා අසම්මුට්ඨා පසද්දු කායෝ එතකොට කය සැහැල්ලු වෙනවා අසාරද්දු මේ පීඩා බව නැති වෙනවා සිත එකඟ වෙනවා කියනවා එතකොට යා අදිෂ්ඨාන කරගන්න කියන මෙහිම කාමං දානු විමස්මින් කායි කමක් නැහැ මේ කයට ඕන දෙයක් උනාවේ ගහනවා නම් ගහපු ආවේ පොළු ගහනවා නම් පොළු ගහපු ආවේ ආයුධ වලින් පහර දෙනවා නම් පහර දීපු ආවේ මම බුද්ධ ශාසනයෙම යෙදෙනවා බුද්ධ ශාසනය දෙනවා කියන්නේ මොකද්ද මම හිත දූෂ්‍ය කර නොගෙන මම හිත රැක ගන්නවා මම හිත රැක එතකොට බලන්න බුදුරජාන් වහන්සේගේ ශාසනය තුළ මොකද්ද මේ කියන්නේ අකුසල් වලට වැඩෙන්න නොදී සිත රැක ගන්න කියන අකුසල් වල ඒ වගේ ආයිපුතුනි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරනවා නම් ධර්මයේ සිහි කරනවා නම් ඒ විදිහට ඒ විදිහට සංඝයා සිහි කරනවා නම් එයාගේ සිත කුසල සහගත උපේක්ෂාවෙම පිහිටනවා කුසල සහගත උපේක්ෂාවම පිහිටනවා එතකොට බැරි වෙලාවත් මෙයාට මේක කරගන්න බැරි වුණොත් එයාට ඒක කරගන්න බැරි වුණොත් එයාගේ හිත පිහිටන්නේ නැත්නම් එයාට ද්වේෂය එනවා නම් එයාට තරහ යනවා නම් එයාට බුද්ධානුස්සතිය සිහි කරගන්න බැරුව යනවනම් ධම්මානුස්සති සිහි කරගන්න බැරුව යනවනම් සංඝානුස්සති සිහි කරගන්න බැරි වෙනවා එයාගේ සිත උපේක්ෂාවට පත් වෙන්නේ නැත්නම් එයා කලබල වෙන්න කියනවා සංවේගයට පැමිණෙන්න කියනවා අලාභවතමේ අයියෝ මට අලාභයක් නවතමේ ලාභ මට ලාභයක් නොවේ දුල්ලද්දන් වතමේ මට මේ නපුරු දෙයක් නෙමේ ලැබිලා තියෙන්නේ නවතමේ සුලද්දන් ව්‍යාපද්‍යක් ලැබුණා නොවේ අනේ මට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සීකරගන්න බෑ මට ධර්මයේ සීකරගන්න බෑ සංඝයාගේ ගුණ සීකරගන්න බෑ මගේ හිත මේ කුසලේ පිහිටන්නේ නැහැ කියලා එයා ඉක්මනට කලබල වෙලා දුකටපත් වෙලා සංවේග වෙලා ඉන්න ඕන කියලා මේ වගේ කියන එක ඒක මේ වගේ ආයතන කියනවා සුනිසා සුනිසා කියන්නේ ලේලි සසුරන් දිස්වා මාමණ්ඩි දැකලා ලැජ්ජා වෙනවා වගේ වරදක් කරන්න හදන ලේලි මාමණ්ඩි දැකලා ලැජ්ජා වෙනවා වගේ භික්ෂුව ලැජ්ජා වෙන්න ඕනේ කියනවා අනේ මට බුදු ගුණ සිහි කරගන්න බෑ මට දහම් ගුණ සිහි කරගන්න බැරුව යනවා මට සංඝයාගේ ගුණ සිහි කරගන්න බැරි වෙනවා මට මේ උපේක්ෂාව සිහි කරගන්න බැරි වෙනවා මේක මට අලාභයක් මේක මට ලාභයක් නොවේ මේක නපුරු ලැබීමක් මේක යහපත් ලැබීමක් නොවේ කියලා හිතන්න කියනවා හැබැයි ආයිෂ්මතුනි භික්ෂුවට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරගන්නට පුළුවන් වුණොත් ධර්මයේ සිහි කරගන්න පුළුවන් වුණොත් සංඝයා සිහි කරගන්න පුළුවන් වුණොත් එයාට අර කොහොම මේ අනුන්ගේ නිନ୍ଦා අපහාස ගැරහිලි ගෙරවිලි මේ ඔක්කොම එයාට පුළුවන් නම් ඊම ගණන් නොගෙන සම්පූර්ණයෙන් අතාරින්න එයාට ශරීරයට පවා ගහද්දී යාට පුළුවන් නම් ඒ ඔක්කෝම අතහැරලා බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. යාට පුළුවන් නම් ධර්මයේ ගැන හිතන්න, සංඥා ගැන හිතන්න. යාට පුළුවන් නම් කුසලයේ සිත පිහිටවාගෙන උපේක්ෂාවටපත් වෙන්න. හරි සතුට වෙන්න ඕන කියනවා. මොකක්ද ඇති කරගන්න ඕන කියන්නේ? හරි සතුටක් ඇති කරගන්න ඕන කියනවා. මේ පමණකින්ම කියනවා ආයුතුනි ඒ ඇති කියනවා. ලොකු දෙයක් කරගත්තා කියනවා. එහෙම කරගන්න පුළුවන් නම් ඔය ඇති කියනවා. විශාල දෙයක් යා කරගත්තා කියනවා. එතකොට මේ ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අදිර අපිට බැන්න කියලා අපි කරබල වෙන්න ඕනේ නැහැ. දැන් අර මේ එක පැත්තක අපේ ওই ස්වාමීන් වහන්සේලා වගේ මහමිනාට යන පිරිසද බැනලා තියෙනවා. එකෙක් එන්නේ පාප මහමිනාට යනවනම් එහෙම පළයල්ල එන්නේ පා කියලා බැනලා එළවලා. ඉතින් මං කිව්වා ඉතින් අඬාගෙන මං කිව්වා අනේ අඬන්න එපා. අපි කසිප පෙරනවා නෙවෙයිනේ. දඩේම යනවා නෙවෙයිනේ. නේ? හොරකම් කරන්න උගන්වනවා නෙවෙයිනේ. ඒ කුසල් දහම් වඩන්න අපි මහසීනකට ඒක තේරුම් ගන්න බැරිය ඉන්නවනම් ලෝකේ ගිහි වේවා පැවිදි වේවා අපි මොකද්ද කරන්න ඕනේ? අනුකම්පා ඇති කරගන්න ඕනේ. වෙන මොකද්ද කරන්න තියෙන්නේ නේ? අපි අනුකම්පා ඇති කරගන්න නැතුව අපි ඒක ගැන කල්පනා කර කර ඉන්න ගියොත් මොකද වෙන්නේ? අපිට මේ අහක තියෙන ප්‍රශ්නයක් නේද? කවුරු කෙනෙක් සීල්වත් වෙනවා නම් ඒ සීලයට ගරහනවා නම් ඒක කවුද ගෙනියන්නේ? ඒ ගරහන එක්කෙනා ගෙනියනවා. කෙනෙක් බණ භාවනා කරද්දී ඒකට ගරහනවා නම් ගරහන එක්කෙනා ගෙනියනවා. කෙනෙක් ධර්මයේ හැසිරින්න හදනට ඒකට ගරහනවා නම් ඒ ගරහන එක්කෙනා ගෙනියනවා ඒක. ඒක අපි බාර ගන්න ඕනේ. ඒ අපහාස කරන එක්කෙනා ගරහන එක්කෙනා ඒ නිന്ദා අපහාස ඔක්කොම යා ආපහු ලබා ගන්නවා. ඇයි යමක්ද තමන් වපුරන්නේ? ඒ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. හොඳ දෙයක් නම් එයා වපුරන්නේ හොඳ දේ ගන්නවා. එයා වපුරන්නේ පාපේ නම් පාපියා ගන්නවා. ඒ නිසා අපිට ඒ ගැන කලබල වෙන්න දෙයක් නෑ. අපිට තියෙන එක එක්කිනාගේ අනේ මොනවා කරන්න දෙක එක්කිනා කරගන්න දේවල් ඒගොල්ලෝ අරගෙන යනවා කියලා හිතලා ඒක එහෙමම අතහැරලා බුදුගුණ දහම් ගුණ සඟගුණ සීකර ගන්න පුළුවන් නම් ආන්න සුපිරි. කතම චාවුසු ආපෝ ධාතු. ආපෝ ධාතු මොකද්ද කියනවා? ආපෝ ධාතු තියෙනවා, ආධ්‍යාත්මික ආපෝ ධාතුත් තියෙනවා, බාහිර ආපෝ ධාතුත් තියෙනවා. ආධ්‍යාත්මික ආපෝ ධාතු කියන්නේ මේකේ තියෙනවා ඒ තමා තුළ ඒ සතර මාධ්‍යම හටගත්තු ආපෝ ධාතු. මොනවද? පිත්ත, සෙම, සරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳමිදුළු, මූත්‍රා. ඊළඟට මේකේ තියෙනවා යංවා පනඤ්ඤම් පිකින්චි. තව මොන හරි තියෙනවා නම් වැක්කිරණ දේවල්. මේ ඔක්කොම මොනවද? ආපෝ ධාතු කියලා තේරුම් ගන්න කියනවා. එතකොට මේ ආපෝ ධාතුවයි බාහිර ආපෝ ධාතුවේ දෙකම එකයි කියනවා. දෙකම එකයි කියනවා. ඒ නිසා හොඳට ප්‍රඥාවෙන් විමසන්න කියනවා. මේවා මගේ නොවේ. මම නොවේමි. මාගේ ආත්මේ නොවේ. මේ විදිහට නොනින් විමසා බැලුවොත් එයා අවබෝධයෙන්ම කලකිරෙනවා මේ ආපෝ ධාතුව ගැන. ආපෝ ධාතුවේ සිත පිහිටන්නේ නැතු යනවා කියනවා. සිත නොවැළී යනවා කියනවා. සමහර කාලවලදී බාහිර ආපෝ ධාතුව කිපෙනවා. කිපුනම මොකද වෙන්නේ? ඔව් සා ගාමම් පිවහති. ගම් ගහගෙන යනවා. නගරම් පිවහති. නගරත් වහගෙන ගලාගෙන යනවා. ජනපදං ජනපදත් වහගෙන ගලාගෙන යනවා. එතකොට ඔව් මහා සමුද්‍රයේ තමයි යුදුම් ගණන් වතුර පිරෙන්නේ කියනවා. එතකොට එහෙම වෙනවා. ඒ වගේම තව කල් එනවා. සමහර අවස්ථාවල් එනවා. මේ මහමූද මේ ජලය සිඳිලා යනවා. මේ ආපෝ ධාතුව සිඳිලා යනවා. සිඳිලා ගිහින් ගිහින් ගිහින් යදුංගන ගිහිල්ලා ගිහිල්ලා අඩුවෙලා කාලයක් යනවා. මේ ඇඟිල්ල තෙමා ගන්න වතුර නැති කාලයක්. මේ මහසાગරේ වතුර හිඳිලා හිඳිලා හිඳිලා ගිහිල්ලා ඇඟිල්ල තෙමා ගන්න වතුර නැති කාලයක් එනවා කියලා. එබඳු මෙතරම් මහා විශාල මහා සාගර මහා ජලස්කන්ධයන් ඒ වගේ අනිත්‍ය බවට පත් වෙනවා නම් මොකද්ද මේ කියලා අහනවා මේ කෙලචුට්ට සේමටික සැරෝ නේ දහඩිය සෝටු සාන්දමිදු මේවා මගේ මගේ කියලා අල්ලගෙන ඉන්නේ මොකටද කියලා අහනවා. මෙච්චර මහා ජලස්කන්ධයන් අනිත්‍ය වෙලා යනවා නම් එතකොට ඒ වගේ කෙනෙකුට නිന്ദා පහස කළොත් ගැරහිවොත් යා ඒක අතහැරලා දාන්න ඕනේ කියනවා. ගැහුවොත් හිංසා පීඩා කළොත් ඉතනගෙන මේ ශරීරය හැදිලා තියෙන්නේ මේ ගුටි ගන්න කියන හැදිලා තියෙන මේක. ඒතන මේක තේරුම් ගන්න කියනවා. කලකිරෙන්න කලකිරෙන්න එපා කියනවා. ඒක කලකිරිලා අපි මොකද්ද කරන්න ඕනේ කිදී? අවබෝධ කරගන්න ඕනේ කියනවා. තරහ ගන්න එපා කියනවා. ඒ ඔක්කොම අතහැරලා බුදුරජාණන් වහන්සේව සිහි කරන්න කියනවා. ධර්මය සිහි වෙන්නේ නැත්තම් තමයි කියනවා යා කලබල වෙන්න ඕනේ. සී වෙනවා නම් යාට බුදුරජාණන් වහන්සේ සිහි කරන්න පුළුවන් නම් ඔක්කොම ප්‍රශ්නේ මැද්දි. අපි දන්නවනේ සමහර විට ගිවල් දුරවල් වල ප්‍රශ්නය තියෙනවා නේ. සමහර දෙමාපියෝ අඬනවා, සමහර දරුවෝ දෙමාපියන්ට බයිනවා. එතකොට දෙමාපියෝ අඬනවා. සමහර ස්වාමීවරු බිරිඳලාට බයිනවා. එතකොට බිරිඳ අඬනවා. සමහර බිරිඳලා ස්වාමීවරුන්ට බයිනවා. එතකොට ස්වාමියා අඬනවා. මේ වගේ වෙනවා. එතකොට මම ධර්මය අල්ලන එක කියලා මොකද කරන්න තියෙන්නේ? මේවා මේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් නුවණින් විමසලා ඒක කොහොම අතෑරලා සමහර විට Taman නොකළ දේවල් වලට බැලුම් ගන්න වෙනවා නේ. නිින්ද අපහසු විඳින්න වෙනවා. ඒතර අතෑරලා බුදුරජාණන් වහන්සේව සිහි කරන්න කියනවා. ධර්මයේ සිහි කරන්න කියනවා. සංඝයා සිහි කරන්න කියනවා. උපේක්ෂාවේ සිත පිහිටවන්න කියනවා. ඒතකොට යාට ලොකු සතුටක් ලබා ගන්න පුළුවන් ලෝකයක් ගරහද්දි බණෙද්දි අපහාස කරද්දි තමන් ඒ මොකවත් ගන්න නැතුව තමන්ට ඉන්න පුළුවන්කම ඒක එතකොට තමන් ලොකු දෙයක් කරගත්තා වෙනවා කියනවා. ඊළඟට කියනවා ඒ වගේම ආශපතුනේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව ආධ්‍යාත්මික තේජෝ ධාතුවක් තියෙනවා, බාහිර තේජෝ ධාතුවක් තියෙනවා. මොකද්ද මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව? යමකින් දැවෙනවාද, යමකින් අනුභව කරපු දේවල් දිරවනවාද, තැවෙනවාද, කාපු බීපු රස විඳපු පානය කරපු දේවල් මනාකොට දිරවනවාද? මේක තියෙනවා යේනච සන්තප්පති, යමකින් තැවෙනවාද, යේනච ජීරියති, යමකින් දිරනවාද, යේනච පරිඩායති, යමකින් දහණය වෙනවාද, යේනච අසිත පීත කායිත සායතං සම්මා පරිණාමං ගච්ඡති, යමකින් කාපු බීපු දේවල් මනාකොට දිරවල යනවාද? ඒ තමයි තේජු දාති. ඒ වගේ තවත් මොනවා හරි තියෙනවා නම් ඒ වගේ දෙයක් යන්වා පණඤ්ඤම්පි කියන තවත් මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ වගේ දෙයක් කිය ඔක්කොම තේජු දාති. ඒතර බාහිර යම් තේජු දාතෝ තිනෝ දේවයි මේවයි ඔක්කොම එකයි. ඒ නිසා ඒවා මගේ නොවේ, මම නොවේමි, මාගේ ආත්මය නොවේ කියලා නොනින් විමසන්න කියන නෝණින් විමසීමස බලනකට තේජෝ ධාතුව කෙරෙහි හිත කලකිරෙනවා. එතකොට ඒ කෙරෙහි හිත නොඇලී යනවා. කියන ආශ්‍රවදුනි සමහර කාල එනවා මේ බාහිර තේජෝ ධාතු කිපෙනවා. කිපුණා මොකද වෙන්නේ? ගෙවල් ගිනි ගන්නවා. ගම් ගිනි ගන්නවා. වනාන්තර ගිනි ගන්නවා. නියම්ගම් ගිනි ගන්නවා. ජනපද ගිනි ගන්නවා. එතකොට ගිනි අරගන්න දේවල් ඊට පස්සේ ජලයේ තියෙන තැනට ඇවිල්ලා නිවිලා යනවා. කොළපාට තියෙන තැන් වලට ඇවිල්ලා, තෙත තියෙන තැන් වලට ඇවිල්ලා නිවිලා යනවා. පෝෂණය වෙන්න ආහාර ගේලිච්චව තියෙනකන් ඇවිලි ඇවිලි ඇවිලි යනවා. ගේල වතුරක් ගහට ආපෙකම ආහාර නැහැ, නිවිලා යනවා. අනාහාරව නිවිලා යනවා. ඒ වගේම සමහර කාලේ එනවා ගින්දර හොයන්න තියෙන මහන්සිය. නොඒක ආකාරයේ මහන්සි ගන්න ඕනේ ගිනි ටිකක් අවුලවා ගන්න. මේ වගේ තමයි කියන බාහිර තේජෝ දා. බලන්න මේ රහතන් වහන්සේලා කල්පනා කරලා තියෙන ලස්සන තේජෝ ධාතු අනිත්‍යයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළාම මේ කොයිතර ලස්සනට මේ මේක ආධ්‍යාත්මික බාහිර තේජෝ ධාතු ගැන නොනින් විමසලාද කියන. ඒ නිසා හිතුනේ උතරම් මිතරම් විශාල ගින්දරවල් ගිනි ගොඩවල් ආහාර නැතුව අනිත්‍ය වෙලා යනවා. ඒවා පෝෂණය වෙන්නේ ආහාර තියෙනකන් ඇවිලි ඇවිලි ඇවිලි තිබිලා මහ විශාල ගිනි ජාලාවල් පවා ආනිත් ඉල්ලවෙන එකේ මේ ඇඟේ තියෙන රස්නි චුට්ට මොකද්ද කියලා අහනවා. එතන ඇඟේ තියෙනවා නම් මේ පොඩි රස්නි ගතිය. එතකොට ඒක මොකද්ද කියලා අහනවා. මේ කාපු දේවල් යම් කිසි රස්නයකින් දිරවනවා නම් ඒකේ මොකද්ද කියලා අහනවා. ගන්න තියෙන්නේ මමයේ මාගේ ආත්මය කියලා. ඒ නිසා භික්ෂුව ඒව මොකක්වත් කරගන්න නැතුව නුවණින් මෙනෙහි කරනවා නම් බුදුරජාණන් වහන්සේව සිහි කරනවා නම් ධර්මය සිහි කරනවා නම් ශ්‍රාවක සංඝය සිහි කරනවා නම් කුසල සාගත උපේක්ෂාවේ හිත පිහිටනවා නම් සන්තෝෂයට පත්වෙන්න කියනවා. සෑහෙන දෙයක් කරගත්තා කියලා. ආශ්මතුනි වායෝ ධාතුව මොකද්ද? වායෝ ධාතුව තියෙනවා ආධ්‍යාත්මිකවත් බාහිරවත් තියෙනවා. මොනවද වායෝ ධාතුව ආධ්‍යාත්මික තියෙන? උද්දංගම උඩු අතරේනවා වායුව. උද්දංගම වාත අධෝගම වාත පහළට යනවා වාතේ. කුච්චිසය වාත කුසී තියෙනවා වාතේ. කොට්ඨාසය වාත ශාරීරී තැන්වල වාතේ තියෙනවා. අංගමංගානි සාරිනෝ වාත අගපත පුරා සැරිසරණ වාතේ තියෙනවා. අස්සාසෝ පස්සාසෝ ආස්වාස ප්‍රස්වාස ඉතිවා යංවා පණඤ්ඤම් පිකින්චි. තවත් මොනවහරි තියෙනවා නම් මේ හුලඟට ආйти දේවල් ඒවත් වායෝ ධාතු. බාහිරයන් වාතයක් තියෙනවා නම් වාතයක් ඒකත් වායෝ ධාතු. මේවා ගැන හොඳට නුවණින් විමසලා තේරුම් ගන්න කියනවා. මේවා මගේ නොවේ, මම නොවේමි, මාගේ ආත්මය නොවේ කියලා තේරුම් ගන්න කියනවා. එතකොට එයාට මේ වායු ධාතුව කෙරෙහි හිත කලකිරුණා. මේකේ හිත ඇලෙන්නේ නැතු යනවා කියනවා. ආශිතුනි කාලයක් කියනවා මේ බාහිර වායු ධාතුව කිපෙනවා. කිපුණ පස්සේ මොකද වෙන්නේ? ගාස්කලම් පෙරලගෙන, ගම් පෙරලගෙන, නියංගම් පෙරලගෙන යනවා කියනවා. මේ වාතය කිපුණාම තව කාලයක් කියනවා. කියනවා හුලන් නැහැ කියනවා. වටාපත්තරන් හොලවන්න ඕනේ කියලා හුලං ඉන්න. හරිනේ. එක කාලයක් යනවා කියන හුලඟ ඇවිල්ලා ගස්කොළන් පෙරලගෙන මේ වහලවල් පෙරලගෙන යනවා කියනවා. තව කාලයක් යනක හුලන් නැහැ කියනවා. එතකොට මොකද කරන්න ඕනේ කියන? වටාපස් හොලවසලෝ ඉන්නවා කියන හුලං ගහ ගන්න. එහෙම කාලයක් යනවා. ඒ නිසා මේ වායු ධාතුව අනිත්‍ය දෙයක් කියනවා. ඒ නිසා මේ මගේ නොවේ, මම නොවේමි, මාගේ ආත්මය නොවේ කියලා නෝණින් ඉමසල බල. කොච්චර අහිංසකද නේ, කොච්චර ලස්සනයිද, මොනතරම් මේ සෞම්‍ය සුන්දර හදවත්ද මේ රහතන් වහන්සේලාට තිබිලා තියෙන්නේ. දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාවල මේ හරි අහිංසක බවක් නැද්ද? අර දරදඬු ගතියක් නැහැනේ. හරි සෞම්‍ය අහිංසක විදියට තමයි මේ ලෝකෙ ගැන කල්පනා කරලා තියෙන්නේ. ඒ විදියට බලනකට කලකිරෙනවා කියනවා. එතකොට එහෙම එකේ අච්චර මහා හුලඟ, මහා විශාල හුලඟ ගස්වල් පෙරලගෙන ගිහිල්ලත් ඒක අනිත් වෙලා යනවා නම් මේ ඇඟේ තියෙන හුලං චුට්ට මේකට මමය, මාගේය, ඔව් මාගේ, මම වෙමි, මම වෙමි කියකේ ඉඳලා මේකේ වැඩක් තිබේද කියලා කල්පනා කරලා තියෙන හැටි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ නිසා මේ එක එක බැන්නට, ගැරුවට, අපහාස කළාට, නිඳා කළාට ඒවා ඒ කරපු අයට ඒක තියාගන්න කියන්නේ. හොඳම වැඩේ තමයි මතකනේ බුදුරජාණන් වහන්සේ දවසක් ආක්‍රෝෂ බහරද්දාජේ කතා මතකයි නේ? ඇයි බඹුණේ හොඳටම බෑන්න, හොඳට බෑන්න. උන්වහන්සේ කලබල වුණේ නෑ, බෑනපන් කියලා හොඳට හිටියා අහගෙන. ඊරස ඇහුවා බඹුණ, ඔබ වුණේගෙන ඥාතින් එනවා. එතකොට ඔබ තෑගි බෝග ලෑස්ති කරනවා, කැම්පින් හදනවා. හැබැයි ඥාතින් ඒවා පිළිගන්නේ නැහැ. එතකොට මොකද්ද කරන්න කියලා ඇහුවා. එතකොට අපි කනවා කිව්වා අපූරුවට අපි හදපුවා. එහෙනම් ඔය හදාපු ටික ඔහිම අනුභව කරන්න කිව්වා. අපිට එපා ඒවා. ඒ වගේ බයින බයින අය ඒව ඊගොල්ලම අනුභව කරගත්තාවේ. හරි සරල දෙයක් මේ තියෙන්නේ. අපි ගත්තත් කවුරු හරි නින්දා පහස කරන්නේ එක ඉලක්කයකටනේ. මොකද්ද රිද්දවන්නනේ? අපි එක අතාරිනවනම් එයාම රිදෝ ගන්නවා. ඇයි මේ බයිනවා බයිනවා මේ ගානක්වත් නැහැ කියලා. එහෙම වෙන්න බැරිද? එහෙනම් ඒ ගරහන එක්කෙනාට ගරහන්න දීලා ඔව් එයා මේක අනුභව කරන්න ගන්නවා පස්සේ කාලෙක. එතකොට මේක කියනවා නුවණින් කල්පනා කරන්න තමන් කොහොමද තමන්ට දුකක් කියනවා නම් ඒකෙන් කල්පනා කරන්න ඕනේ කියනවා මේ දුක හටගත්තේ සෝත සම්පස්සජා වේදන කනේ ස්පර්ශයෙන් හටගත්තු විඳීම නිසා කනත් අනිත්‍යයි ශබ්දත් අනිත්‍යයි විඥානයත් අනිත්‍යයි ස්පර්ශයත් අනිත්‍යයි විඳීමත් අනිත්‍යයි සංඥාවත් අනිත්‍යයි සංස්කාරත් අනිත්‍යයි විඥානත් අනිත්‍ය කියලා නෝණෙන් විමසනකට විමසකට මොකද වෙන්නේ එයාගේ හිත විදර්ශනාවට බැස ගන්නවා කියනවා අයියා ධර්මයෙන්ම නේ කරන්නේ එයාගේ හිත විදර්ශනාවට බැස ගන්නවා එහෙම නැතුව අර ගරහන එකම අපි හිතන්න ගියොත් මොකද වෙන්නේ එතකොට ඒ ගරහන පුද්ගලයා කෙරෙහි අපිට අහක යන දෙයක් නෙනේ අහක යන දෙයක් එතකොට අපි ඒක අතාරින්න ඕනේ ඊර්වසිකෙන බැරි වෙලාවත් ගැහුවොත් අතින් ගැහුවොත් ගල් වලින් ගැහුවොත් දඩමුගුරු වලින් ගැහුවොත් ආයුධ වලින් ගැහුවොත් කියලා හිතන්න කියනවා මේ ශරීරේ වැදින ස්වභාවයෙන් යුක්තයි ගැව්වහම වදින ස්වභාවයෙන් යුක්ත දෙයක් නෙමේ ඇඟ කියලා හරි කල්පනා කරන්න ඕන කියනවා බලන්න මේකෙන් ඔබට තේරුම් ගන්න බැරිද මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිස්සු ඉඳලා තියෙන්නේ එදානි ඇයි එදායි මිනිස්සු මේ මේ බුද්ධ වචනේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචනට කීකරු වෙලා මෙයා පුරුදු කළේ නැද්ද ඉස්සර මේ වගේ එක තැනක බින්න බැහැපු ජීවිත නැහැනේ පැවිද්දන්ගේ නේ ඒ කාලේ චාරිකාවේ යනවනේ එතකොට චාරිකාවේ යනකොට මිනිස්සු වස් කාලෙදී ආරාධනා කරන අනේ ස්වාමීන් වහන්සේ මේ වස් කාලේ චාරිකාවේ වඩින්න දෙපා චාරිකාවේ වඩින්න දෙපා ඉන්න එතකොට මේ අපි උභාසලාට ප්‍රස්ථාන කරන්නම් උභාසලා උභාසලාගේ ධර්ම මාර්ගේ දියුණු කරගන්න මේ ධර්ම මාර්ගේ දියුණු කරගන්න ගමන් ඒවත් අපිට පොඩ්ඩක් කියලා දෙන්න එච්චර එතකොට භික්ෂුන් වහන්සේලා අසුර කරන් එක දිගට ලැබෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට මාස කීයද මාස තුන ඔය මාස තුනේ අල්ලපු ටිකක් තමයි මිනිස්සුන්ට තිබුණේ ඊට පස්සේ ඒ චාරිකාවේ වැඩිදී බමුණු ගම් අස්සය ඉතින් බමුණන්ට විවිධාකාර නින්දා අපහාස කයි කතන්දර කොච්චර හැදුවද බුදුරජාණන් වහන්සේට විරුද්ධෝනේ පෞල් පිටින් විනාශ කරනවා කිව්වා මේ තරුණිය ඔක්කොම මහාන කරනවා කිව්වා කණවැන්දුම් වෙනවා කිව්වා මේ සමාජයේ එම්මම කොච්චර ගැරෙව්වද ඒ ඔක්කොටම වුණද දී ලස්සන්ට ඒ පිරිස මිනිස් ලෝකයේ තුල ජයගත්තේ නැද්ද ජයගත්තා අනේක ඒ දෙවියන් බබන් උදව් කළා උපකාර කළා ඉතින් ඒ නිසා මේ අර එක තැනක තියෙනවා කැලේක හාඳුරු කෙනෙක් ඉන්නවා ඉතින් හාඳුරු පොකුණක් අයින් ලස්සන තැනක ඉන්නවා ඉතින් පොකුණේ පිපිලා නෙළු මේ ස්වාමීනාංශේ පොකුණට බැහැලා අර නෙළුමක් ලං කරගෙන නහයට ලං කරගෙන ඉම්බා දෙවි කෙනෙක් දැක් ආන් වැරදුනා කිව්වා ඔහෙට. ඔහෙට වැරදුනා කිව්වා. ඔහේ මොකද්ද මේ කල්ලේ වැඩි? අනේ මම මේක ගත්තේ නෑ කිව්වා. ඒක එහෙමම පොකුණේ තියෙනවා. නෑ නෑ නෑ. කිව්වා මේ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. උන් දෙලා මොනවා කළත් අපිට වගක් නෑ කිව්වා. නමුත් තමුන්නාසල එහෙම නෙමෙයි කිව්වා. තමුන්නාසල ධර්මයේ හැසිරෙනවා. තමුන්නාසලගේ ලස්සන ජීවිතේට ඕක කිලුටක්. බලන දිව්‍ය මේ මතක් කරනවා ඕක චූටි කිව්වා මේක චූටි දෙයක් හැබැයි මේක වලාකුලක් වගේ ලොකු දෙයක් කිව්වා තමුනාසිට එතකොට අර ස්වාමීන් වහන්සේ කිව්වා අනේ එහෙනම් දෙවියනි බොහොම පිස්සු දෙව ආයෙමත් මට මේ වගේ වරදක් වුණොත් මට ආයෙ කියන්න ආ ඒව බෑ කිව්වා මම ඔයගේ සේවකෙක් නෙවෙයි කිව්වා එතකොට බලන්න මේ කාලේ දෙවිවරු පවා ධර්ම මාර්ගයේ දියුණු කරන්න දැන් පැත්ත පලාති බලන්නේ දැන් පැත්ත පලාති බලන්නේ නැහැ ආයෙත් බලනවා කියන කතාවක් නැහැ බලන්නේ නැහැ එතකොට ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ දැන් දැන් ඉතින් එතකොට මේ පෙන්වා දෙනවා මේ එහෙම නුවණින් මෙනෙහි කළ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න කියනවා ධර්මය සිහි කරන්න කියනවා ශ්‍රාවක සංඝයා සිහි කරන්න කියනවා උපේක්ෂාවේ සිට පිළිටවනවාද කියලා බලන්න කියනවා. හැබැයි එහෙම වෙන්නේ නැත්තම් එයාට ඒකම මතක් වෙනවනම් කවුරුරි බැන්නනම් ගැව්වනම් ගැරෙව්වනම් අපහාස කළානම් හිංසා කළානම් ඒකම නම් එයාගලට ආයෙයි මතක් වෙන්නේ. එයාගේ කුසල් සිතට හානි වෙන්නේ නැද්ද? එයාගේ කුසල් සිතට හානි වෙනවා. එතකොට එයා කලබල වෙන්න කියනවා. සංවේගයට පත් වෙන්න කියනවා. හරියට කොහොමද? ඔව් මාමණ්ඩි ඉස්සරහ වැරද්දක් වෙච්ච ලේලි වගේ ලැජ්ජ වෙන්න කියනවා ලැජ්ජ වෙලා හිතන්න කියනවා අනේ මට අලාභයක්මයි ලාභයක් නොවේ මට මේක නපුරු ලැබීමක්මයි හොඳ ලැබීමක් නොවේ අනේ මට බුදුගුණ සිහි කරගන්න බෑ මට ධර්මයේ සිහි කරගන්න බෑ මේ එක එක කියාපු මගේ ඔළුවට එනවා මෙහෙම අසවලා මට ගහපුවා බැනපුවා අපහාස කරපු එනවා කියලා හිතුව මොකද වෙන්නේ එයාට පාඩුවා එයා සිහි කරන්න ඕනේ කියනවා එතකොට ඒ ඔක්කොම මැඩගෙන යන්න කෙනෙකුට පුළුවන් නම් බුදුගුණ සිහි කර කර ඉන්න ධර්මය සිහි කර කර ඉන්න ශ්‍රාවක සංඝයා සිහි කර කර ඉන්න උපේක්ෂාවට පත් කරගන්න පුළුවන් නම් සන්තෝෂයට පත් වෙන්න කියනවා සෑහෙන්න දෙයක් තමන්ට කරගත්තා කියලා ඊළඟට කියන බලන්න කියන මේ බල සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ උපමා හරි ලස්සන හරි අහිංසක උපමා කියන බලන්න මේ ආයිපුතුනි බලන්න මේ ගයක් දිහා දැන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන බලන්න මේ ගයක් දිහා කණු හිතුවල මේ මහා පොළවේ කණු හිතුවනෝ කණු හිතුවල හරස් හතට ලී බඳිනෝ බැඳලා මැටි ගහනෝ මැටි ගහලා වහලේ හදලා මේ මහා පොළවේ තිබිච්ච අවකාශයේ ඉඩ ආවරණය කරලා මේකට ගේ කියනෝ නේද කියලා අහනෝ කොච්චර ලස්සනද නේ ඊ රසකන මේ වගේ නේද කියලා නම් මේ අපිටත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ වගේ නේද අපිටත් කියලා අහනවා අපේ මේ ඇට රැකිල්ලකට ඔව් නහරවල් බැඳලා මැටි ගහලා හමක් කොතලා කෙස් හිටෝලා මේ අවකාශයට පොඩි බාධාවක් ඇති කරලා නේද මේ තියෙන්නේ කියලා අහනවා මෙච්චර නේද මේක තියෙන්නේ කියලා අහනවා ඊට පස්සේ කියනවා ආයිෂ්මතුනේ හරි ලස්සනයි මේ කොටස ආශි හොඳට බලන්න කියනවා ඇස හොඳට පේනවා හැබැයි අස්සමෝට රූප ඇවිල්ලා නැහැ මානසිකාරිකුත් නැහැ එතකොට ඇහි විඥානෙ පහළ වෙනවද කියලා අහනවා නැහැ එතකොට ඇහ හොඳට පේනවා අස්සමෝට රූපෙකුත් ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ ඇහි මේ රූපේ ඡායාව ඇහැට වැටිලා තියෙනවා නමුත් මානසිකාරයක් නැහැ එතකොට විඥානෙ පහළ වෙනවද කියලා අහනවා මේ මේ සීවසේ අර කලින් 1900 මුල් ගණන්වල තිරුවන්නමලයේ කියන ප්‍රදේශයේ දකුණු ඉන්දියාවේ හිටිය සාධුවරේ රමණ කියලා අහලා තියෙනවද රමණ මහරිසි කියලා එතකොට මේ සාධු තනියම භාවනා කරන්න පුරුදු වුණා එයාට එයා චූටි කාලෙම පොඩි අමුඩයක් ගහගෙන කැලේ ගියා ඊට පස්සේ එයා සම්පූර්ණ ජීවිතේම ගෙවි හරි සරලයි ජීවිතේම එයාගේ වස්ත්‍රෙට තිබුණේ අර අමුඩි විතරයි එයා කොච්චර ගැඹුරු සමාධියකින් එයා හිටියද කියන්නේ සමහර දවස්වලට එයා වාඩි වෙලා ඇස් සැරගෙන ඉන්නවා ඉස්සරහට මිනිස්සු එනවා වඳිනවා මට පේන්නේ නැහැ ඇස් සැරගෙන ඉන්නවා මට පේන්නේ නැහැ මෙයාගේ මනසේ තියෙන වෙන දෙයක ඊට පස්සේ එයා ඒකෙන් මිදිනවා එතකොට එයාට පේනවා එහෙම කෙනෙක්ට රමණ කියලා එතකොට මේ ඇහැ තියෙනවා ඇස් සමුඩ රූප එනවා මානසිකාරය නැත්තම් මෙතන ඔව් ඇහ ඔස්සේ මානසිකාරයක් වෙන්නේ නැත්තම් විඥානේ පහළ වෙන්නේ නැහැ යම් දවසක ඇහත් තියෙනවා නම් බිඳින්න නැතුව බාහිර අරමුණුත් එනවා නම් ඊට අනුකූල මානසිකාරයක් තියෙනවා නම් අන්න ඒවං තජ්ජස් විඥාන භාගස්ස පාතු භාවෝතු එතකොට තමයි කියන අර විඥානේ පහළ වෙන්නේ තථාභූතස්ස රූපා ඉබන්දු තැනැත්තෙකුගේ යම් රූපයක් ඇද්ද එය රූපපාදාන ස්කන්ධයට ඇතුළත් තථාභූතස්ස යා වේදනා ඉබන්දුවෙකුගේ යම් විඳීමක් ඇද්ද එය වේදනා උපාදාන ස්කන්ධයට ඇතුළත් තථාභූතස්ස සංඥා ඉබන්දු වූ තැනැත්තෙකුගේ යම් හඳුනා ගැනීමක් ඇද්ද එය සඤ්ඤා උපාදාන ස්කන්ධයට ඇතුළත් යේ තතහූතත් සංඛාර ඉබඳු වූෙක් ඒ ඔස්ස චේතනා හිතනවා නම් චේතනා පහළ කරනවා නම් එය සංස්කාර උපාදාන ස්කන්ධයට ඇතුළත් වෙනවා යන් තතහූතස් විඥාන ඉබඳු වූකගේ යම් විඥානයක් ඇද්ද ඒ විඥාන උපාදාන ස්කන්ධ එතකොට බලන්න පොඩ්ඩක් හොඳට හිතලා ඒක ආය හොඳට අහගන්න ඔන්න ඇහැ බිඳිලා නැහැ එතකොට ඇහැ ඉස්සරහට රූපේ පැමිණලා තියෙනවා දැන් යාට මනස වැඩ කරනවා ඈ එතකොට මොකද වෙන්නේ ඇහැයි රූපය එකතු වෙනකොටම විඥානේ හට ගන්නවා. එතකොට ඇහැයි රූපය විඥානයයි එකතු වුණා. එබඳු ඌවෙකුගේ යම් රූපයක් ඇද්ද? එය රූපපාදාන ස්කන්ධයයි. එතකොට එයාට මේ මේ එකතු වෙවි තියෙන වෙලාවට විඳිනවා. එබඳු ඌවෙකුගේ යම් විඳීමක් ඇද්ද? එය වේදනා උපාදාන ස්කන්ධයයි. එකතු වෙලා තියෙනවනේ රූපය අඳුන ගන්නවා. එබඳු ඌවෙකුගේ යම් හඳුනා ගැනීමක් ඇද්ද? එය සංඥා උපාදාන ස්කන්ධයයි. එතකොට මේ එකතු වෙවි තියෙන වෙලාවට මෙයා චේතනා පහල කරනවා මේ රූපෙ ගැන. එබඳු ඌවෙකුගේ යම් සංස්කාරයක්ද? ඒ සංකාර උපාදාන ස්කන්ධයයි. එතකොට දැන් විඥානයේ ක්‍රියාත්මක වෙනවා මේ හැම වෙලාවෙම. එබඳු ඌවෙකුගේ යම් විඥානයක් ඇද්ද? විඥාන උපාදාන ස්කන්ධයයි. එතකොට යා මෙහෙම දැනගන්න කියනවා, මේ විදිහට තමයි පංච උපාදාන ස්කන්ධේ එකට එකතු වෙන්නේ. පංච උපාදානස්කන්ධේ එකට එකතු වෙන්නේ මේ විදියටයි. ඒවං කිර මේ සම්පංචන්නං උපාදානඛන්දානං සංගහෝ සංනිපාතෝ සමවායෝ හෝති. එහෙනම් අපි ඇහෙන් රූපේ බලනකොට පංච උපාදානස්කන්ධයක් තමයි හටගන්නේ. කනෙන් ශබ්දය අහනකොට පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. නාසයෙන් ආග්‍රහණය කරනකොට පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. දිවෙන් රස විඳිනකොට පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. ශරීරයෙන් පහස ලැබනකොට පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. මනසින් අරමුණු ගන්නකොට පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. එතකොට අර අපි මේක ටික කාරණා සීකර ගන්න ඕනේ. දැන් මේ වගේ ගැඹුරු දෙයක් අපි නුවණින් විමසන්න ලෑස්ති වෙනකොට අපේ හිතේ ස්වභාවය මොකද? එක එක අරමුණු අපිට මතක් වී පයින්නවා. ඒක පාලනය කළ දින මොකින්ද? සමාධියෙන්. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමාධියක් වඩන්න ඕනේ කියලා. ඇයි අපිට බාධා කරන්න හැමතිස්සෙම මොකද්ද? නීවරණ නෙමෙයිද? එක්ක අපි ආශා කරපු දෙයක් ඇවිල්ලා අපි හිත අල්ල ගන්නවා. ඒ දවස අපි ඒකට යට වෙනවා. හදලා අපි ඒක මෙනෙහි කර කර ඉන්නේ. වෙන්න බැරිද මේවා? එක්ක ද්වේෂ සහගත දෙයක් ඇවිල්ලා අපි හිත අල්ල ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ද්වේෂයේ බලවත් වුණොත් අපිට ඕන හැටියට හිතා ගන්න බැරි යනවා. දේශේ ඕන හැටියට අපිට වැඩ කරන්න වෙන්නේ. එතකොට දේශේ නීවරණයක් හැටියට වැඩ කරනවා. එහෙම නැත්තම් ඔව් අලසයි, නිදිමත අලස බව ඇති වුණොත් අපිට මේක කරන්න බැරි යනවා. එහෙම නැත්නම් හිත විසිරෙනවා නම් ඒත් මේක කරගන්න බෑ. එහෙම නැත්නම් ශකේ තිබුණොත් ඒත් බෑ. අන්න හිත තැම්පත් වුණොත් පුළුවන්. නමුත් කෙනෙකුට ඒක හිතෙන්න පුළුවන්. එහෙනම් අපිට තැම්පත් කරගන්නකම් හිත අපිට මේක කරගන්න විදියක් නෑනේ කියලා හිතන්න එපා. ඒ හේතුව සමහර කෙනෙකුගේ හිත මේක කිරීමෙන්ම තැම්පත් වෙන්න පුළුවනි. තමට යන ඕනෙන් විමසීමස බලද්දි මෙයාගේ හිත ඒ නිසාම තැම්පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එයා හිතන්න කියනවා, උත්තංකෝ පනේතම් භගවතා භාග්‍යතුන් වහන්සේ වදාළනිව යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති කියලා. යමෙක් පටිච්ච සමුප්පාදේ දකිනවාද ඔහු ධර්මයේ දකිනවා. යෝ ධම්මං පස්සති, යමෙක් ධර්මයේ දකිනවාද සෝ පටිච්ච සමුප්පාදං පස්සති, පටිච්ච සමුපාදි දකිනවා. එතකොට මේ ඊට පස්සේ හිතන්න කියනවා, පටිච්ච සමුප්පන්නං කෝ පනිමේ යදිදම් පංච උපාදානස්කන්ධ. ඔන්න හොඳ වචනයක් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් හටගත්තු දෙයක්. සමහර මගෙන් අහනවා, මේක පටිච්ච සමුප්පාදයට ගලපන්නේ කොහොමද? මම එතකොට කියන්නේ පටිච්ච සමුප්පාදේ වෙන්වෙන් වශයෙන් මෙනෙහි කරන්න නොනින් පංච උපාදානස්කන්ධේ වෙන්වෙන් වනෝනේ මෙනෙහි කරන්න ආයතන වෙන්වෙන් වනෝනේ. මොකද යාට හොඳට නොනින් මෙනෙහි කරගන්න දක්ෂ වුණොත් යාට මේ ඔක්කොම ගලප ගන්න පුළුවන් අවස්ථාවක් එනවා. එතකොට දැන් යා තීරුම් ගන්න මොකද්ද? පටිච්ච සමුප්පාන්නං කෝ පනිමේ යදිනම් පංච උපාදානස්කන්ධා. මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් හැදිච්ච දෙයක්. එන පටිච්ච සමුප්පාදයෙන් බැහැර වෙච්ච එකක් නෙවෙයි. ඒතර පටිච්ච සමුප්පාදයෙන්මයි මේව හැදිලා තියෙන්නේ. ඒතර මේකේදී අපිට අවබෝධයක් නැත්නම් එතන මොකද තියෙන්නේ? අවිද්‍යාව නේ. මේක හරි ලස්සනයි. මෙතන තියෙනවා, යෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු ඡන්දෝ. එතකොට මේ පංච උපාදානස්කන්ධය කෙරේ, ඒ කියන්නේ මේ රූප, ඇහෙන් රූප දැකලා මේ හැදිච්ච පංච උපාදානස්කන්ධය දැන් අපි ඉගෙන ගත්තේ. මේ කෙරෙහි යම් කැමැත්තක් ආලය ආලයක් අනුන්නයෝ බැස ගැනීම අජ්ජෝසයෝ ඇතුළට බැස ගැනීමක් ඇද්ද ආසාවෙන් සෝ දුක්ඛ සමුදයෝ ඒක තමයි දුකේ හට ගැනීමල යෝ ඉමේසු පංචපාදානස්කන්ධේසු චන්දරාග විනයෝ මේ පංචපාදානස්කන්ධයේ කෙරෙහි ඇති චන්දරාගයේ දුරු කිරීමක් ඇද්ද චන්දරාගයාගේ ප්‍රහාණයක් ඇද්ද ඒක තමයි දුක්ඛ නිරෝධය ඉත්තාවතාපි කෝ ආවුසු භවගතං හෝති ආශපතුනි යම් කිසි භික්ෂුවක් ওই විදියට කරගත්තොත් ඇති කියනවා සෑහෙන්න කරගත්තා වෙනවා කියනවා එතකොට බලන්න එයා දැන් මේ දැන් අපි ඛණ්ඩ සංයුත්තේ පංචපාදානස්කන්ධේ අපි ඉගෙන ගත්ත කොයි විදියටද යම් රූපයක් ආධ්‍යාත්මිකද බාහිරද ගොරෝසුද සියුම්ද පීනද ප්‍රණීතද දුරද ළඟද අතීතද අනාගතද වර්තමානද එය ඒ සියලු රූප අනිත්‍යයි. දැන් මේක ඊට වෙනස් ක්‍රමයකට පංච උපාදානස්කන්ධය බලන්න කිව්වනේ. මේක කියන විලඟට කන. කන බිඳිලා නැත්තම් ශබ්දෙත් කන හැමෝට ඇවිල්ලා නම් ඊට අදාළ මානසිකාරය තියෙනවා නම් කනේ විඥානේ හට ගන්නවා. එතකොට කනයි ශබ්දයි විඥානයි එකතු වෙනවා. ඒ එකතු කෙනෙකුගේ යම් රූපයක් ඇද්ද? ඒ රූප උපාදානස්කන්ධයයි. ඉබඳු වූවගේ යම් විඳීමක් ඇද්ද? ඒ වේදනා උපාදානස්කන්ධයයි. ඉබඳුවෙකුගේ යම් සංඥාවක් ඇද්ද? ඒ සංඥා උපාදානස්කන්ධයයි. ඉබඳුවෙකුගේ යම් චේතනා පහල කිරීමක් ඇද්ද? එය සංස්කාර උපාදානස්කන්ධයයි. ඉබඳුවෙකුගේ යම් විඥානයක් ඇද්ද? විඥාන උපාදානස්කන්ධයයි කියලා බලන්න ඕන. දැන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධය බලන්න කියපු ක්‍රමය. ඊළඟට දේශනා කරනවා නහය. නහය නොබිදී තියෙනවා නම් ගඳ සුවඳ නහයට එනවා නම් එතකොට නහය ගඳ සුවඳ එකතු වෙද්දී මානසිකාරයේ තිබුණා නම් විඥාණය හට ගන්නවා එතකොට නාසයයි ගඳ සුවඳයි විඥාණය එකතු වෙනවා ඉබඳු වූගේ යම් රූපයක් ඇද්ද ඒ රූප උපාදානස්කන්ධයයි ඉබඳු වූගේ යම් විඳීමක් ඇද්ද ඒ වේදනා උපාදානස්කන්ධයයි. ඉබඳු වූකුගේ යම් සංඥාවක් ඇද්ද? ඒ සංඥා උපාදානස්කන්ධයයි. ඉබඳු වූකුගේ යම් චේතනාවක් ඇද්ද? සංස්කාර උපාදානස්කන්ධයයි. ඉබඳු වූකුගේ යම් විඥානයක් ඇද්ද? විඥාන උපාදානස්කන්ධයයි. දිව මැරිලා නැත්තම් දිව හොදට තියෙනවා නම් දිවට රසය දැනෙනවා නම් දිවයි රසයයි එකතු වෙනකොට මානසිකාරයේ තිබුණා නම් විඥාණය හට ගන්නවා. එතකොට දිවයි රසයයි විඥාණය එකතු වෙනවා. එතකොට ඉබඳුවෙකුගේ යම් රූපයක් ඇද්ද? ඒ රූප උපාදානස්කන්ධයයි. ඉබඳු කෙනෙකුගේ යම් විඳීමක් ඇද්ද? ඒ වේදනා උපාදානස්කන්ධයයි. ඉබඳු කෙනෙකුගේ යම් සංඥාවක් ඇද්ද? එය සංඥා උපාදානස්කන්ධයයි. ඉබඳුවෙකුගේ යම් චේතනා පහළ කිරීමක් ඇද්ද? සංස්කාර උපාදානස්කන්ධේ ඉබඳුවෙකුගේ යම් විඥානයක් ඇද්ද විඥාන උපාදානස්කන්ධයයි ඊළඟට දේශනා කරන මේ ශාරීරිය යමකගේ මේ ශාරීරිය නොබිදී තියෙනවා නම් කය තියෙනවා නම් නොබිදී විනාශ නොවි නොමරි ඒ කයට දැනෙනවා නම් පහසක් කයට දැනෙනවානේ සීතල දැනෙනවා රස්නි දැනෙනවා නේද සුළඟ දැනෙනවා දැවිල්ල දැනෙනවා මේ ඔක්කොම කයට දැනෙනවා ඒත් කයට මේ දැනෙනකොට මේවා කයට පහස දැනෙනකොට මානසිකාරයේ තිබුණා නම් විඥානය හට ගන්නවා එතකොට කයයි පහසයි විඥානය එකතු වෙන ඉබඳු වූවෙකුගේ යම් රූපයක් ඇද්ද ඒ රූප උපාදානස්කන්ධයයි ඉබඳු වූවෙකුගේ යම් විඳීමක් ඇද්ද ඒ වේදනා උපාදානස්කන්ධයයි. ඉබඳුවෙකුගේ යම් සංඥාවක් හඳුනා ගැනීමක් ඇද්දේ සංඥා උපාදානස්කන්ධයයි. ඉබඳුවෙකුගේ යම් විඥානයක් ඇද්ද ඒ විඥාන උපාදානස්කන්ධයයි. ඉතින් මේක සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මනස කෙනෙකුගේ මනස බිඳිලා නැත්තම් දැන් මේක හරි ලස්සන අර්ථයක් ගන්න පුළුවන්. මේක සාරිපුත්ත හාමුදුරුවෝ කියන ඇස බිඳිලා නැත්තම් කන බිඳිල නැත්තන්. නාසය බිඳිල නැත්තන්. දිව බිඳිල නැත්තන්. කය බිඳිල නැත්තන්. මනස බිඳිල නැත්තන්. ඒ කියන්නේ මේ ඔක්කොම බිඳිනවා. නේද? ඇස බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. කන බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. නාසය බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. දිව බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. කය බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. මනසත් බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. අජ්ජත්තිකෝ චේ මනෝ අපරිභින්නෝ හෝති. ආධ්‍යාත්මික මනස බිඳිලා නැත්තම් එතකොට බාහිර අරමුණුත් මේ බාහිර කියලා කියන්නේ මනසට එන අරමුණත් මනසට එනවා නම් ඒට අනුකූල මෙනෙහි කිරීමකුත් මනසේ තියෙනවා නම් විඥාණය හට ගන්නවා කියනවා. එතකොට මනසට අරමුණක් එනකොටම විඥාණය අට ගන්නවා. මනසකාරය තියෙනවා නම් එතකොට මනසයි අරමුණයි විඥාණයයි එකතු වෙනවා. ඉබඳු වූවකුගේ යම් රූපයක් ඇද්ද ඒ රූප උපාදානස්කන්ධයයි. ඉබඳු වූවකුගේ යම් විඳීමක් ඇද්ද ඒ වේදනා උපාදානස්කන්ධයයි. ඉබඳු වූවකුගේ යම් සංඥාවක් ඇද්ද ඒ සංඥා උපාදානස්කන්ධයයි. ඉබඳු වූවකුගේ යම් චේතනා ඇද්ද සංකාර උපාදානස්කන්ධයයි. ඉබඳු වූවකුගේ යම් විඥානයක් ඇද්ද විඥාන උපාදානස්කන්ධයයි. එතකොට මේ දැන් ඔබ බලන්න ඇහෙන් රූපයක් දකිද්දි පංච උපාදානස්කන්ධය හටගන්නවා. කනෙන් ශබ්දයක් අසද්දි පංච උපාදානස්කන්ධය හටගන්නවා. නාසයෙන් ආග්‍රහණය කරද්දි පංච උපාදානස්කන්ධය හටගන්නවා. දිවෙන් රස විඳිද්දි පංච උපාදානස්කන්ධය හටගන්නවා. කයෙන් පහස ලබද්දි පංච උපාදානස්කන්ධය හටගන්නවා. මනසින් අරමුණක් ගනිද්දි පංච උපාදානස්කන්ධය හටගන්නවා. එතකොට අපිට හොඳට තේරුම් ගන්න අපිට මේක ගැළවිල්ල නැහැ. ඇයි අපි ලෝකෙදියා බලනකොට විඥානය හටගන්නවමනේ. එතකොට විඳීම හටගන්නවමනේ. හඳුනා ගැනීම හටගන්නවමනේ. චේතන පහල කිරීම වෙනවමනේ. එහෙනම් අපි හැමතිස්සෙම ඉන්නේ පංච උපාදානස්කන්ධය තුල. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ කියන මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අපි ආශාවක් ඇති කරගත්තොත් ආසාවක් තියෙනවා නම් අප තුල ආලයක් තියෙනවා නම් ඒකේ බැසගෙන ඉන්නවා නම් ඒ තමයි දුකට හේතුව. දුක හට ගන්නවා කියනවා. ආයයමත් පංච උපාදානස්කන්ධයේ පැවැත්මයි කියනවා මේකේ තියෙන්නේ. එතකොට යම් විදියකින් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි චන්ද්‍රාගය දුරු වෙනවා නම් චන්ද්‍රාගය ප්‍රහාණය වෙනවා නම් ඒක තමයි කියන දුකේ නිරුද්ධීම. ඒ කියන්නේ අපි මේ ඇහි රූප විඥාන එකතු වෙනකොට ඒකට අදාළ රූපයේ කෙරෙහි ඒ විඳීම කෙරෙහි ඒ සංඥාව කෙරෙහි ඒ චේතනා කෙරෙහි ඒ විඥාන කෙරෙහි ආශාව දුරු වෙන්න නම් ඒව අවබෝධ වෙන්න ඕනේනේ. රූපය අවබෝධ වෙන්න ඕනේ නම් විඳින්නේ මොකද්ද? මොකද්ද මේ විඳිනවා කියලා කියන්නේ? මේක අවබෝධ වෙන්න ඕනේ. සංඥා මොකද්ද කියලා අවබෝධ වෙන්න ඕනේ. චේතනා පහළ කර කර මොකද්ද මේ අපි කරන්නේ කියලා අවබෝධ වෙන්න ඕනේ. මේ විඥාණයත් මේකට සම්බන්ධ වෙලා මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා අවබෝධ වෙන්න ඕනේ. ඒ අවබෝධ වීම පිණිස තමයි අපගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළේ. මේක කරා යන්න නම් වෙන කිසිම විදියක් නෑ. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ බලන්න පටන් ගත්ත චතුරාරි සත්‍ය උපමාවකින් අර ඇතාගේ ඇත් පේරු උපමා පටන් අරගෙන දුක ගැන විස්තරයක් කළා. ඊට පස්සේ අන්තිම කොටස අල්ලගත්තා. පංච උපාදානස්කන්ධය කෙටියෙන් කිව්වා. ඊට පස්සේ රූප උපාදානස්කන්ධේ විස්තර වශයෙන් කරගෙන ගියා. රූප උපාදානස්කන්ධේ විස්තර වශයෙන් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මොකද කළේ? ආයතන වලින් පටන් ගත්තනේ. ඊරවසේ දේශනාව කළේ කොහොමද? මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය පෙන්නලා තුවා මේ හැම ආයතනයකම සිද්ධ වෙනවා පංච උපාදානස්කන්ධය හටගෙන. ඊට පස්සේ තව එකක් කිව්වා. මේ පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදයෙන් හැදිලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිව්වා යමෙක් ධර්මයේ දකිනවා නම් එයා පටිච්ච සමුප්පාදේ දකින්න ඕන. යමෙක් පටිච්ච සමුප්පාදේ දකිනවා නම් එයා ධර්මයේ දකිනවා. එහෙමනම් බලන්න ඒ මොකද මේ බුදුරජාණන් වහන්සේ වදාළේ? ඒ හේතුඵල ධහම තේරුම් ගැනීම තමයි මේක ආත්මයක් මොකද අපිට තියෙන ලකූම අරුබුදයක් තමයි මේ අපිට ඕන හැටියට මේක පවතින්න පුළුවන් කියන දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය නෙමෙයි අපේ ලකූම අරුබුදේ අපේ ලකූම අරුබුදේ ආත්ම දෘෂ්ටිය අපි ඇහි කනේ නාසයේ දිවේ කනේ මනස පිහිටුවාගෙන ඉන්නේ ඕකනේ ආත්ම දෘෂ්ටිය තමයි අපේ ලකූම අරුබුදේ ඒතර මේ ආත්ම දෘෂ්ටි ප්‍රහාණය වෙන්නේ මොකෙන්ද පටිච්ච සමුප්පාදේ අවබෝධ වීමෙන් මේ හේතු ප්‍රත්‍ය ධර්මතාවයේ අවබෝධ වීමෙන් මේ ධර්මතාවයේ ස්වභාවය අවබෝධ වීමෙන් ඒකෙන් තමයි මෙයා තේරුම් ගන්නෙ මේකේ ආත්මයක් නැහැ යංකින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරුද්ධම හේතුන්ගෙන් හටගන්නා වූ ස්වභාවයක් ඇද්ද හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයක් මේ ඇහෙත් තියෙන්නේ කනෙත් තියෙන්නේ නාසයේ තියෙන්නේ කයේ තියෙන්නේ දිවේ තියෙන්නේ මනසේ තියෙන්නේ කියලා තේරුම් ගත්තනම් එයා තමන්ගේ ජීවිතේට ලකූ දෙයක් කරගත්තා වෙනවා ඒ නිසා මේ සියලු දිනාට මේ තුලින් පටිච්ච සමුප්පාදයේ පංච උපාදානස්කන්ධයේ දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගෙන දුක කෙරේ යන් චන්දරාගයක් ඇද්ද ඒ ප්‍රහාණය කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු